අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සබ්බම්මං මුනි රාජස්සේ සමන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාති හිතේ බාහිය එවං සික්කිතබ්බං දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති එවං සිතේ බාහිය සික්කිතබ්බං ති. අදවතුන් පසුගිය ධර්මදේශනාවලදී අපි ජීවිතයට එකතු කරගත යුතු ධර්මයේ ගැඹුර පිළිබඳව විවිධ සූත්‍රදේශනා ඔස්සේ විවිධ ආකාරයකින් විවිධ දෘෂ්ටි කෝණයන් මගින් බලමින් ඔබව දැනුවත් කරන්න උත්සාහ කළා. අපට තවත් සරල මාතෘකා ඔස්සේ කරන්නට ධර්ම දේශනා බොහෝ ගණනක් තිබෙනවා. ඒත් අපේ පසුගිය සතිවල පැහැදිලි කළ කරුණම තවත් ආකාරයකින් පැහැදිලි කිරීමට තමයි අද කාලය යොදාගන්න කල්පනා කරන්නේ. මේ සමාජයේ ධර්මය අනුගමනය කිරීම පිළිබඳව තියෙන මාතිමතාන්ත නැත්නම් අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳ වැරදි ආකාර අදහස් අප සාකච්ඡා කරන සදහවත් වීමත් බෞද්ධින් අපට දැනගන්න ලැබෙනවා. ඔවුන් කිසියම් මාර්ගයන් හදාන තියෙනවා මෙහෙමයි එන්න ඕන කියලා. නමුත් ඒ පිළිබඳව කාගෙන් හරි අහලා පාඩම් කරගත්ත එකක් කරුණාම යථාභූතයක් නැහැ. එන්න ඕන කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් නැහැ. බොහෝ සමහර මාර්ග අතිශය දීර්ඝ අතිශය දුෂ්කර මාර්ග. එහෙම වෙන්න ඕනේද කියන එක පිළිබඳව සලකා බැලීමේදී වෙන්නට ඕන කෙටිම ප්‍රමේය පිළිබඳව දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ සඳහන් වෙලා තිබෙනවා. කුද්දක නිකායේ උදාන පාළියටත් බාහ්‍ය සූත්‍රයද ඒ ධර්ම පාඨය තමයි මා ඔබට අද මාතෘකා පාඨය වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා උන්වහන්සේගේ රොක්ගත්ත ධර්මය ඉතා කෙටි මඟකින් කෙටියෙන් දේශනා කරලා එපමණක් ද නොවෙයි ඒ ශ්‍රවණය කරපු පුද්ගලයා තමන් වහන්සේ වෙහෙසට පස් කරන්නේ නැතුව එය තේරුම් ගත්තයි කියලා පසු උන්වහන්සේ ඒ සූත්‍ර දේශනා සඳහන් කරලා තිබෙනවා. එන්න අපි පසුගිය දවස්වල කතා කළේ දේශේතුමේ බන්තේ බගවා සංකීර්ණ ධම්මං කියලා. මේ සමහර අයට මේ ධර්මයේ කෙටියෙන් දේශනා කරන්න කියලා ඉල්ලපු තැන තියෙනවා. ඒ වගේ කෙටියෙන් දේශනා කරපු ඒ ගැඹුරුතම ධර්මයේ කියලා දෙන එක තමයි මේ කාලය තුල මා ඔබට විග්‍රහ කරන්න කල්පනා කරන්නේ. මේ දේශනාවට අනිත් දේශනාවන් වගේ නෙමෙයි උන්ච කතාවක සාරාංශයක් ඉදිරිපත් කරන්න තියෙනවා. නමුත් මා බලාපොරොත්තු වෙන්නේ කතාව කියලා කෑමාර කරන්න එහෙම නෙමෙයි. ඒ අවශ්‍ය කාරණාව පැහැදිලි කරන්න උපරිම කාලයක් ගන්නට තමයි මා කල්පනා කරන්නේ. ඒකේ සිදුවීම භාෂාති දිනවා මා මේ ධර්ම දේශනාවට ඇතුළත් කළ යුතුයි කියලා කල්පනා කරනවා. ඒ බාහිය නම් පුද්ගලයා නැවක් මොඩිපත් වීම තුළින් සාගරයට වැටිලා නිර්වස්ත ගොඩබිමට පීනපු කෙනෙක්. සුපාරක තොටට තමයි ගොඩ දැස්සයි කියලා කියන්නේ. ඔහුට අඳින්නට ඇඳුම් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු විදවසා ගැනීම සඳහා ගස්වල දර පොටු වලින් ඇඳුමක් හදාගත්තා. ඒක තමයි දාරුචීරිය තිනිකේ තේරුම. දර වලින්. එතකොට දැන් ඒ පුද්ගලයා නිරුවත දර වලින් වසාගෙන ඒ සුපාරක පදුමේ යම් තැන්වල ඉන්න ගත්තාම ඒක ඇසුරු කරන අය දකින්නයි කල්පනා කරනවා මෙයා අපි දුෂ්කර පකොස් තපස් වෘත්තියක් ඇති කෙනෙක්. ඒක තමයි මේ දුෂ්කර ඇඳුමක් කරගෙන ඉන්නේ කියලා. ඉදානින් අදටත් ඔය දුෂ්කර වෘත්තියන් පිළිබඳ මිනිස්සුත් සංකාණේ මොකද්ද බයක් දරුතිමක් තියෙනවා. තියෙන්නේ සමහර විට කොහොමද ප්‍රශ්න නැත්තම් වැරදි එක සමග කියන්නේ. නමුත් ඒක දකින් නැතුව අර බාහිර හැසිරීමට ඉදානින් අදත් එහෙම රැවටෙන ස්වභාවයන් අපි සමාජයේ දකිනවා. ඉතින් ඒ නිසා එයාට මේ මිනිස්සු සිව්පස්යෙන් අපුපස්ථාන ගන්නවා සියල්ල හමු වෙනවා එයාට. එයා ඉතින් හොඳින් මේ දේවල් පස්සේ පරිහරණය කරමින් ඉන්නකොට එයාගේ හිතේ ඇති වෙනවා දුෂ්ට චේතනාවක්, පාපි චේතනාවක්, වැරදි චේතනාවක්. ඒ තමයි ලෝකෙ ඉන්න රහතුන් අතර මමත් එහෙනම් කෙනෙක් වෙන්න ඕනේ කියන්නේ. මෙන්න මේ සංවේගයටපත් වුණා වූ ඔහුගේ මිය පරලෝක ගියා වූ ඥාතියෙක් කියලා කියලා සඳහන් කරන්න කෙනෙක් සිට නොඹ පහත් තව තරහක් වීම තම රහත් මගක පිළිපන්න කෙනෙක්වත් නෙවෙයි. අන්න එහෙම කෙනෙක් ඉන්නවා සරත් වර්ගයේ කියලා මේ තොරතුරු දුන්නයි කියලා. මේ තොරතුරු දුන්නයින් පස්සේ බාහිර පිටස් වෙලා යනවා එක් රාත්‍රියක් තුළ දුර්ජානන් මහන්සි වුණ වෙහින්. සිතනාරාමයේදී වික්ෂුන් වහන්සේලා හුදකලාව සක්මණේහිදී සිටිනා දකිනවා. මෙතනත් තියෙනවා අධ්‍යාවකාශය සක්මන් කරනවා කියන වචනයක්. අධ්‍යාවකාශය සක්මන් කරනයි කියලා කිව්වම ඔබ හිතන්නට එපා මේ වර්තමාන සමාජයේ භාවිත කරන අධ්‍යාවකාශය කියන වචනේ මේ උඩ කොටේ හරි සක්මන් කරනවායි. පරිපත්තාණයෙන් ප්‍රියෙන් කටයුතු කරන වික්ෂන් මහන්සේ අඩියක් අඩියක් පාසා යනකොට උන් සිට ඇතුළතින් ඉන්නේ අවකාශයක කිස් තැනක. එනක් තරවුණා. ඒක තමයි මේ පෙන්වන්නේ. උන්වහන්සේලා ගෙන් අහනවා මට බුදුරජාණන් වහන්සේ මොන ගහෙන්ද අවශ්‍යයි. කොහෙද ඉන්නේ වැඩ ඉන්නේ කියලා. උන්වහන්සේලා වදාරන්නේ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ පින්කපාද චාරිකාව වැඩම කරලා තියෙන්නේ කියලා. බාහිර හදිස්සිය තරම බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඉන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පිළිසිගා වැඩි පෙර මගට යනවා. අතරමඟදී බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන බාහිය අතරමඟදී පාරමදී දින මෙන්න මේ වගේ ඉල්ලීමක් කරනවා. දේසේතු මේ බන්තේ භගව ධම්මං දේසේතු සුගතෝ ධම්මං යං මමස්ස දීවරත්තං හිතාය සුඛාය. සමනිවාදක මහන්ත මට ධර්ම දේශනා කරන්න. මට දිගු කලක් හිතසුව පිණිස එන්න ආව ධර්මක් දේශනා කරන්න. ඒ පාර නේද දැන්. පුරුෂයාගේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට පිළිරක් සපේනවා. එළම් ඔස්සේ භගව බාහ්‍යං දාරුචීරං එතදෝස. බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරුචීරක මෙහෙම කිව්වා. අකාලෝකෝ බාහිය අන්තරකරන් පවිත්තම් හා පින්දායාති. බාහිර ධර්ම දේශනා කරන කාලයක් නෙවෙයි. දේවල් අතර නිවස් අතර පිරිසිදු යන වෙලාව. මේ කතාව අහපු වාහිය වෙනත් දෙයක් වෙනවා කරනවා. ඒ කියන්නේ පස්සේ අපි මේ වණ කියන ලාවක් නෙමෙයි පස්සේ අයියලා සාකච්ඡා කරමු කියන බුදුරජාණන් වහන්සේ වදාළා. බාහිරට කියන්න දෙයක් තිබුණා. ඔබ වහන්සේගේ ජීවිතය අනුතරයිද මගේ ජීවිතය ධන කියලා කියන්න දන්නේ නැහැ. ඒ නිසා මට ධන කියන්න කියලා තවස්සරයක් ඉල්ලනවා. දුජ්ජානං කෝපනේ තං ගන්තේ භගවතෝවා ජීවිතත්ත්ගේ ජීවිතාන්තරායන. මයිසං ඕ ජීවිතාන්තරායන. වහන්සේගෙද මගේ ජීවිතය අනුතරපත් වේද කියලා කියන්න දැනගන්න විදිහක් නැහැ. දන්නේ නැහැ. ආයෙත් දෙවෙනි වතාවකට පිළිනනවා. මට බණ කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් කියනවා අදාරනවා. බාහිමේ මේස්නේ සතර පිළිසු ගැවඩින වෙලාවක් ගන්න කියන වෙලාවක්. බාහිය නැවතත් අර කතාවම කියලා ඔබ වහන්සේගේ ජීවිතය මගේ ජීවිතයද දන්නේ අනුතරපත් වෙන්නේ මට බණ ටිකක් කියලා. දැන් මෙන්න මෙතන බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව තමයි මම ආය ඔබට මාත්‍රිකා පාඨය ඔස්සේ විරිපත් කළේ. ඉස්සා කෙටි කොටසක්. නමුත් මේ කෙලේ ධර්මීය දේශනාවක්. ඒ කෙටි කොටස විස්තර වශයෙන් විවෘත කරගත්තාම අපට අවශ්‍ය දේවල් තියෙනවා. දැන් බාහිය ඔය කියන සම්මන්ත්‍රණය ගත්තාම පැවිද්දෙකුත් නෙමෙයි ඒ වගේම නිකන් මේ තරහ හැර ටිකක් අඳගෙන හිටිය මිනිස්සෙක් කරුණාම මේ නිකේ මේ සමාජයේ රටකපු කෙනෙක්. ඒ කාලේ ගැටියට ඒක ඇඹුලෙන් පමණක් තාපස වෘකයක් ගැනීම. නමුත් බාහිරට තේරුම් ගන්න අවශ්‍ය කාරණේ මේ තුළ දේශනා කරලා තිබෙනවා. අනේකයි අපිට විස්තර කරගන්න අවශ්‍ය වෙන්නේ පසු කාලීනව මොන මොන දේවල් එකතු වෙලා අපිට මේක සංකීර්ණත්වයට පත් කරලා තිබුණා. මේ කෙටි දේශනාව තුළ අර සියල්ල බැහැර කරාම අවශ්‍ය දේ ගන්නට තියෙනයි කියන එක ඔබ තර්කානුකූලව හිතා බලන්න. පුංචි මුල්පතක තියෙන අභිෂේ පිරිසුදු ජලය ටිකක් අපි ගමු ගාවට ආරම්භයේ කියලා. ඒක පහලට ගලාගෙන එීමේදී තවත් ගොරවතුර සමහර විට නගර හරහා යාමේදී කානුව තියෙන කුණු පසල මේ සියල්ලත් එකතු වෙලා තමයි දඟ හැදෙන්නේ. ඒකකොට මේ දඟ ඈතට ඈතට යන ගම්මෝ විදිහට යනකොට ඒ දඟේ ජලයේ කියලා කිව්වට වැඩිපුර තියෙන කුණු අතට වැඩිපුර තියෙන ජරාව අපට අර ගංගාවේ පිටු ජලය ගන්න ඕන මුලට යනවා. අන්න ඒ වගේ මේ බුදු සාස්ත්‍රණයේ අවුරුදු 2600ක් ගමනේදී වියතුන් නැතින් බුදුන් ආයතින් සහ සමහර විට මම ගියාදී ආතින් කොතරම් දේවල් මේකට එකතු වෙලා තියෙනවද කියන්න දන්නේ. මේ සියල්ලම සැලිත දේවල් නේ අනුගමනය කළ දේවල් නේ කියලා තමයි අපේ බොහෝ දෙනා කල්පනා කරන්නේ. ඒ නිසා සසර දුකින් අත මිදීම යන කිසිලකට කළ නොහැකි අතිශය දුෂ්කර කාර්යයක් බවට පත් වෙලා තියෙනවා පත් වෙමින් තවතිනවා. මගේ යන අයත් වෙහෙසට පත් වී අතහැරලා ගමන්. එනිසායි අපි මේ බුදුජානන් වහන්සේ දේශනා කළ මේ ධර්ම සාගරයේ ගංගාවක් නම් ඒ ගංගාවටත් පසු කාලීනව කුණු කානවල දේවල් එකතු වෙන්න ඕනේ කියන එක උපවාසක කල්පනය කරලා මුල් දේශනාවන් වලට යන්නවා. මම මෙතනදී ඔබට මෙන්තර දේශනාවක ඉදිරිපත් කළ කරුණකුත් කියා සිටින්නම්. සද්ධර්ම අන්තර්ධාන සූත්‍රයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ ස්වාමීන් වහන්සේ ශික්ෂාපද පනවන්නට පෙර මේ සසුනේ සෝවාමාදී මාර්ග ඵල ලැබූ සංඛ්‍යාව වැඩි දැන් ශික්ෂාපද පනවන්නට අඩු වෙනවයි හේතුවයි කියලා බුදුරජාණන් වහන්සේගේ පිළිතුරේ තිබුණේ ශික්ෂාපද පනවන්නට වෙන්නේ වැරදි කරන අය වැඩි වෙන තරමටයි කියලා. මේ අපට ගන්නට පුළුවන් තවත් කරුණක් තිබෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මුල් වසර 22 ක කාලය තුළ තමන්ගේ ශ්‍රාවකින් වහන්සේලා ඉක්මවීම සඳහා ධර්මයේ හැරෙන විට ධර්මයේ හැරෙන විට කිසිදු ශික්ෂාපදයක් පනව නැති බව ධර්ම විනයෙන් සම්වර වෙන්න අවබෝධයෙන් නැති පුද්ගලයන් කායික වාචික වශයෙන් සම්වර කිරීම සඳහා තමයි මේ ශික්ෂාපද පනවා තිබෙන්නේ. එතකොට ශික්ෂාපදවලින් සම්වරයක් කායික වාචික මානසික ආරක්ෂා වෙනවා. නමුත් ශික්ෂාපද පමණක් කෙනෙකුට රැකෙන්න පුළුවන් ධර්මයේ භාවිත නොකර. එතකොට බාහිර වශයෙන් කෙනෙකුට සම්වර බව පේනවා. නමුත් ඒක සීලයක්. ඒ සීලයේ විපාක ඇරුණාම එතන ගැඹුරු ධර්මය අනුගමනය වන්නේ නැහැ. නමුත් බලන්න යෝයිමස්මින් ධම්ම විනය අප්‍රමත්තෝ හේස්සති බුදුරජාණන් වහන්සේලා. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද හැසිරෙන්නේ නම් යලිත්‍ය වශයෙන් අවධාරණය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්ම විනයක්. ඒ කියන්නේ ඒ විනය තේරිත්මීම ධර්මයේ මූලික කොටගෙන ඇති වුණු අවිප්පීම. ඒ මුල් කාලේ සතුන් ගතව හැම දිනාට මේ ධර්මයට මූලික කොටගෙන තමන්ගේ චිත්ත සංකාණේ පවතින දුක්ඛ මූලයන් නැත්නම් දුක්ඛලත හේතු ඉවත් කරගන්න මඟ වැටහී තිබුණා. උන් මේ ධර්මයේ සරණින්නේ ආරම්භවන්නේ. ඒ කාලවකවාන පිළිවෙල කාලේ තිබුණත් මාත අවුරුද්දක් පසු ඉදිරිපත් කරන්නම් හේතු. අන්නේ වගේ සුළුකට සත්‍යම භාවික බාහික දේශනා කරේ. එහෙමනම් බාහිය තස්මාතිරේ බාහිය මෙහෙමයි හිටෙන්න තෝරන හිතේ සේවං සික්ෂබ්බා. ඔන්න අපි අදාළ තැන තියෙනවා. එතන මෙතනදී මම යලිත් මතක් කරනවා පසුගිය සතියේ කළ ධර්ම දේශනාවේ මම ඉදිරිපත් කළ මළු දෙකේ කතාව. පුද්ගලයෙක් කායික වාචික මානසික සංවරය ඇති කරගෙන පුද්ගලයෙක් වශයෙන් සීලාදී ගුණයන් ඇති කරගෙන හිත විපාක වාරයන් ලැබමින් සසස්තර සම්මාදිට්ඨිය හික්මනට පුළුවන්. නමුත් ඒ දුක් කෙලවර නෑ. ඒක භවගාමි. නමුත් මේ බාහිර දේශනා කරන්නේ බුදු ක්‍රමක ප්‍රතිපදාවක් නෙමෙයි. චුල්ල සීල, මජ්ජිම සීල, මහා සීල අනුගමනය කරමින් එන දීර්ඝගාමී ප්‍රතිපදාවක් නෙමෙයි. ඒකයි බුදුන් වහන්සේ වදාළේ මාව වෙහෙසටපත් කරන්න තු බාහිර නේද තේරුම් ගත්තයි කියන්නේ. දැන් මේ කතාව පැහැදිලි කිරීමේදී අපට අනිවාර්යයෙන්ම උදව් කරගන්න වෙන්නේ මොකක්ද? ඇස, කන, නාසය, දිව, කය, සංසිත. මේ ටික හිතනවා ගන්න පුළුවන් විදිය බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. මම විශ්වාස කරනවා, පමණක් නෙවෙයි දැඩිසේ විශ්වාස කරනවා මේ කොටසේ තියෙන ධර්මතාවයේ බාහිර භාවිතා කරලා හු හික්මුණා නම් අපිට මේ වචන ටික සාඩම් කරගත්තර නම් නොයි මේ වචනවල අන්තර්ගතය තේරුම් ගන්නට පුළුවන් නම් අපටත් මෙහෙම හිතෙන්නට පුළුවන් තමයි මේ අදටත් මේ ප්‍රතිඵල අහිමි වෙන්නට කිසිදු හේතුවක් නැහැ ධර්ම විනය තුළ සහ සතර මහා ප්‍රදේශවල සඳහන් කර්මන්නුගත කල. ditte ditta mattan bhavissati. බුදුන් වහන්සේ දරනවා. දුකදී දුක පමණකින් සෑහීමටපත් වෙන. ඒ වගේම සුඛේ සුතමත්තං භවිස්සති. අසුභේ අසුභ පමණකින් නතර වෙන. මුතේ විත්ත දුක සුත මුත කියන එකෙන් පෙන්නන්නේ ඊට පස්සේ නාසය දිව කය කියන ඔක්කොම ටික. අසුභේ දුතදී ආසිත දැනන දේ, දිවට දැනන දේ, කායට දැනන දේ, දැනුන දේින් පමණක් අතර වේ. විඤ්ඤාතේ සිතට දැනුන කාරණේ ඒ පමණකින් අතර වෙන්න. දැන් මේක මේ වචන ටික කතා කරාට වැටහෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? අපි නතර වෙනවද? එතන කිසියම් වෙනස් ආකාරයකට ඇලෙනවද, බැඳෙනවද? මේක තේරුම් ගන්න වෙනවා. ඔබ දුක දෙයක් සම්බන්ධයෙන් කොහොමද කල්පනා කරන්නේ? ඔබට යමක් පෙනෙන්නේ ආලෝකයේ උදව්ව ඇතුළතක ඉදිරියෙන් තියෙන වස්තුවක්. සූර්යාලෝකයේ වස්තුවේ ගැටීම තුළින් පරාවර්තනය වෙනා වූ ආලෝක කිරණ අපේ ඇසේ කය වාචය හරහා ගොස් ඇසේ පෙනෙන ස්ථානයේ දක්කු ප්‍රසාදයේ ස්ථානයේ කියලා කියන වර්තමාන සමාජයේ ප්‍රතිබිම්බයක් ඇති කරනවා. ප්‍රතිබිම්බය anu ඔබ කැඩපතක් ඉදිරියට සිට ගත්තාම ඔබ පෙනෙන සෙවණැල්ල වගේ දෙයක්. මෙන්න මේ ප්‍රතිබිම්බයේ උදව්වෙන් තමයි අපි ඉදිරියේ තියෙන දේක් දකින්නේ. ඒකට ඉදිරියේ තියෙන දේ තිබුණාට අපට පේන්නේ නැහැ. ආලෝකයේ උදව්වෙන් තෝන ආලෝක ප්‍රණම කී ගමන් කරන්න තෝන මේ ප්‍රසාදේ මත ප්‍රතිවිද්‍ය පිහිටන් තෝන එතන ස්පර්ශකයි සිකයන් ඇති වෙන්න තෝන. ඒකේ අවධානය යොමු වෙනවා. ඒ රූප රූපයයි. දැන් මේ රූප රූපය ස්පර්ශ වෙන විට අපි මොකද කරන්නේ? ඒ රූපය පිළිබඳ අපට ස්පර්ශ වේදනා වලින් එක වේදනාවක් ඇති වෙනවා. ඒ රූපය අපි ප්‍රිය කරන දෙයක් නම් ඒක අපි සැප වේදනාවටයි සිතනට ගන්නවා. ඒක අපි අප්‍රසන්න දෙයක් නම් ඒක දුක් වේදනාටයි සිතනට ගන්නවා. දෙකටම නැත්තම් මධ්‍යස්ථ ප්‍රාණේ උපේක්ෂා වේදනාජය සිකුත් හට ගන්නවා. උපේක්ෂා වූ පමණින් මේක මොහසයි උපේක්ෂාවක් කරනවා. මොහේ දුරුපේක්ෂාවක් නෙවෙයි. පස්ස වේදනා නැත්තම් අපි ඒකට රූප වේදනා කියලා කියනවා. මේ වේදනාව සැප දුක් උපේක්ෂාවයෙන් හැඳින්වීමටම තමයි සංඥාව කියලා කියන්නේ. දැන් මේ බාහිර රූපයක් වෙනස් වෙමින් යනවා. අපේ සැප ප්‍රසාදේ හටගත්ත මේ ගයිසිකයත් වෙනස් වෙනවා මොහොතකින් වෙනස් වෙනවා ඒකේ හට ගැනීම නැති වීම ඒවට අදාළ ක්‍රියාදාමයක් අපි කරන දෙයක් නෙමෙයි ශනිකව ඇති වෙනවා නැති වෙනවා නමුත් මේ චක්කු ප්‍රසාදයට මෙම රූපයක් මුණ ගැසුනහම ඒ වේදනාව මිහිරියක් වුණා ඒ වේදනාව අමිහිරියක් වුණා ඒ දෙආකාරයකට අපි එතන දක්වන ප්‍රතිචාරය වෙනස් වෙනවා මෙහෙරියකදී අපි එකට ඇල්මක් දක්වනවා. ඒකට කියනවා ලෝභ කියලා. එහෙම වුණාම එතන මුලාවක් තියෙනවා. ඒකට කියනවා මෝහ කියලා. අමෙහෙරියකදී අපි එකට ප්‍රතික්ෂේප කරනක් දක්වනවා. ඒකට කියනවා ගැටීම කියලා. නැත්නම් දෝෂ. දෝෂවල සියුම් තත්ත්වයක් වෛර වෙනයි ආරම්භක අවස්ථාව. එහෙම ගැටෙනවා නම් ප්‍රතික්ෂේප කරනවා නම් එතන ප්‍රතික්ෂේප කිරීමේදී මෝහ තියෙනවා. දැන් අපට මේ අරමුණෙහිදී ඇති වෙන නැති වෙන කතාවක් අමතකයි. මේ ආරම්මණය තමයි මේ සංචස්කන්ධයගේ හට ගැනීම කියන කතාව අසුතුවාපුත ජනෝ කියන අසුතුවාපුත ජනෙන් දැක්කම මේ පිළිබඳ අවබෝධයක් නැති අයට අමතකයි නෙමෙයි මොකක්ද දන්නේ නැහැ. ඒ නිසා අපි අර ඇලීම ගැටීම හෝ ඇලීම මුලාව හෝ ගැටීම මුලාව කියන දෙකට කියනවා සංඛාර කියලා. සංඛාර ස්කන්ධය. දැන් මේ පස්ස වලින් වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් සිදු කර වෙනස්කම් පිට දැන ගැනීමට තමයි විඥානය කියන්නේ. විශේෂයෙන් දැනගන්නවා. මේකට කියනවා පංචස්කන්ධය හට ගැනීම කියලා. නමුත් මෙතන ඇලීම ගැටීම ඇති වුණොත් ඇලීම මුලාව සහ ගැටීම මුලාව කියන දේවල් ඇති වුණා. ඒ මුලාව කියන එකේ තේරුම ඒ ආරම්මණය ඒ පස්ස හෝ ඒ වේදනාව හෝ ඒ සංඥාව හෝ එසේනම් සංකාරය හෝ ප්‍රධාන වශයෙන් සංකාරයයි ඥානය. බාර ගැනීමක් අල්ලා ගැනීමක් නවතා ගැනීමක් සිදු කරනවා. ඒ නවතා ගැනීම තුළ සිදු වුණේ කුමක්ද? සබහවෙන් මේ ඇතිවෙන නැතිවෙන දෙයක් අනිත්‍ය දෙයක්. නමුත් අපි දන්නේ නැතුව අපි බාර ගැනීම තුළ අපට අනිත්‍ය දෙ නිත්‍ය වුණා. දැන් ඇලීම සමුලාවක් ඊට පස්සේ නිත්‍ය වෙනවා. ඒක පෙතෙන්න කියනවා ලෝභ මොහ නැත්තම්. ලෝභ මොහ කියන කාරණේ ලෝභයේ මම වලට පත් වෙනවා කියන එක. ඒක ප්‍රතික්ෂේප කරනවා නම් අපි ඒකට අකමැත්තක් දක්වනවා. ඒක පිට ද්වේෂ මොහ. ඒක පිට ගැටීම සමුලාව මම වලට පත් වෙනවා. දෙසේ නම්බවට පත් වෙනවා. දැන් ආරම්මණයකට මෙසේ මුලා වීමේදී එතන පවතින්නේ කුමක්ද? ලෝභ, දේශ, මෝහ තුනම නෙමෙයි ලෝභ, මෝහ, දේශ, මෝහ. දැන් මේ තුන සිදුවෙන දෙයක් තමයි ප්‍රතික්ෂේප කිරීම තුන යලි නොගෙන ඉන්න තියෙන කැමැත්ත නැත්තම් ඒක ලැබෙනවට තියෙන අකමැත්ත. ඒවත් අල්ලා ගැනීම. බාර ගැනීම තුළ යලිත්තේ වේදනාව විඳින්න ඇත්නම් කියන මුලාව. නමුත් මේ දෙකේදිම මේ ආරම්භනේ නැති වෙන නැති වෙනකොට අපි ළඟ අර මුලාව තුළින් අවකාශ වෙනවා හේතු හිත ඇතුළට සංහානසය. සංහානසය කියන්නේ මෙසේ නැවත ගැනීම සඳහා අපොවිසින් පදන මේ පුංචි හේතුව. මේවා අපි කතා කළේ ඇසට හම්බ වෙන ප්‍රිය හෝ අප්‍රිය රූපයක් සම්බන්ධයෙන් ලෝභ මොහ වශයෙන් සංහානසය හේතු අර විඳීම තුළ වේදනාවට තණ්හා කිරීම තුළ තණ්හා උපාදාන. එහෙමයි කරපතවක් තනකින් ගන්නවා නම්. ඒ නිසා මේ තණ්හා අනුසය කියන කොටස නැවත හට ගැනීම අවශ්‍ය කොටස සිත ඇතුළට ගත වෙනවා. අවකාශ කරයි දෙනවා. අන්න අපි දුටු දේ දුටු පමණින් අතර උනේ නැහැ. අපි දුටු දේ හොඳයි සපයි සාන්තයි කියලා හැම නැත්තම් ප්‍රියයි හෝ අප්‍රියයි කියලා අල්ලාගෙන ඒක බාර අරගෙන තවත් අද භාෂාවෙන් කියන එක පදාගෙන සවස්තරයක් විඳින්නත් නැත්නම් වැටෙන්න වැටීම කියන හැඟීම තුළ ඒක අතනක් ප්‍රකාශ කරමින් අල්ලා ගැනීමක් කරනවා. දැන් ඒ නිසා මොකද වුනේ? නැවත මේ ස්කන්ධ පංචකය නැවත හට ගැනීමට අවශ්‍ය වෙන ආකාරයේ හේතුවක් ලෝභ මොහ යටතේ හෝ ද්වේෂ මොහ යටතේ ඔබ අවකාශ කළා. අපි උපේසිත මත්තම් භෞෂිති කියන එක තව ටිකක් තේරුම් ගන්න බලමු. අපි පහම මේක කතා කරන්න කල්පනා කරන්නේ වෙලාව මදි නිසා. නමුත් මේ පිළිබඳව සමාජයේ පවතින මතිමතාන්තර ටිකක් මම විග්‍රහ කරන්න වෙනවා. කනටත් එහෙමයි. බාහිර ලෝකයේ කිසියම් තැනක ශබ්දයක් හටගන්නවා. කිසියම් දෙයක් ගැටීම තුළ. කල්ලාත්තර දෙලිගියක් ගැටීම සමාජ ආදකෝ තියෙන උදාහරණෙ. එහෙම නැත්නම් තවත් පහඩුවකට ශබ්දයක් ඇටීම අලි මොනවා හරි එමු නැත්තම් ගීතයක් වාදනය වෙනවා මිහිරි වාමිහිරි එමු නැත්තම් හරි කුඩු උරනවා නැත්තම් කුරුල්ලෙක් කෑලහම මේ වගේ බාහිර ශබ්ද මේ ශබ්දය වායු තරංග ඔස්සේ ගමන් කරන අසිසාරහ හැම පැත්තකම මේක තියෙන ශබ්ද තරංග කීපයක් අපට අපේ කම්පෙත් ආධාරයෙන් කනේ සිදුර තුළින් කන ඇතුලේ සෝත ප්‍රසාදයේ කරා යොමු කරන ලබනවා. අන්න දැන් එතන අපේ කනේ තියෙන ප්‍රසාදයේවත් අරමුණ ගැනීමේ හැකියාව තුළ මේ ශබ්ද තරංග ස්පර්ශ වෙනකොට අපට ඇහෙන ශබ්දය කියලා කියන්නේ ඈත ශබ්ද නෙවෙයි අපේ සිතේ විතර හටගත් චෛතසිකයට. ඒක තමයි ශබ්ද රූපය. මෙන්න මේ ශබ්දයට අපි ළමා කාලේ සිට කිසියම් ආකාරයක වටිනාකමක් දීලා තියෙනවා. ඒ නිසා අපිට මේ ශබ්දයේ ඇති හැටියෙන් අහන්න හම් වෙන්නේ නැහැ. ඒ ශබ්දය ඔබ අමීරි ශබ්දයක් නම් ඔබගේ හිතේ අප්‍රසාදයක් සමග හට ගන්නවා දේශ සාමෝහ. ඔබ ප්‍රිය කරන ශබ්දයක් නම් හට ගන්නවා ලෝභ සාමෝහ. ඒ ඔබ අතීතයේ සබා තිබූ දේවල් මේ ශබ්ද ගැටීමක් සමග හට ගන්නවා. ඇත්තටම කියනවා නම් මේ ලෝකේ තියෙන හැම සබ්දයක්ම ස්වාධීනයි. මිහිරි. අපිට කිසිම සුභ හෝ අසුභවාදී බලපෑමක් ඇති කරන්නේ නැහැ. අපිට ඒක ඇසුදේ ඇසුව පමණකින් අතර වෙන්න පුළුවන් නම් කිසිම බලපෑමක් ඇති කරන්නේ නැහැ. සුන්දරත්වයක් අතර වෙන්න පුළුවන්. නමුත් අපේ පාරම්පරික විඥානය අපිට එහෙම ඉඩ දීලා නැහැ. එනිසා ගම්මු කියනවා නදියේ කුඩුබුරුව ඒ හෙට කවුරු හරි මැරෙන්න. මේ සද්දය ඇහෙන ගමන් අපට ඇති වෙන්නේ අර සංකල්පනාව. මේ නරියා වැරදි පාරෙත් දැන් අපේ හිතේ අකමැත්තක් ද්වේෂයක් මරණ බිය ඇති කරගෙන ඉන්නවා. පාපුඩා කාලේ දුර්ලභ ගානේ පක්ෂියෙක් සිටියා. මා සද්දය අසක් තිබෙනවා උරලේනයි කියලා. මා සද්දය අහලක් සිටියා. මගේ මවගේ පියා ප්‍රීක දේ පුස්තායනා කළා. දෛහිත්‍රා වෙන්නේ නැහැ. මට නම් බයක් ඇති වෙන්නේ නැහැ. ඒක මහා කාරකස શબ્දය මරණීයදී ඇති කරන શબ્දයක් කියන විඥානයක් අපේ ලැබෙමින් කරන් තියෙනවා ඒ නිසා අපි ඒක තාපමැති. රාත්‍රියට යම් දෙබවුන් શબ્දයක් ඇති වුණොත් එහෙම શબ્දකුකින් අපේ සිතේ තියෙන බිය මේක මතුවෙන්න උදව් වෙනවා ඒ නිසා શબ્ද වැරදි කාර්ය ආර කරුල්ල. හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. මේ සත්තු හඳතලන්නේ අපි බය කරන්න හෝ අපේ හිතේ දුන්තියක් තියෙන මුල් බැසගත්ත බිය මතු කරන්න නෙමෙයි. නාරියා හුකීම තුළ ඌ බලාපොරොත්තු වෙන කරුණක් තියෙනවා. ඒ ඈත ගිහිල්ලා ඉන්න කක්කුට්ටන් දෙවිය ළඟට එනකොට දෙවිය ළඟ ඉඳලා අල්ල ගන්න. මෙසේ නම් උන්ට ඇති වෙනවා යම් යම් කාලවක වාන ලෝංගේ කායික අවශ්‍යතා පිළිබඳව සම්පූර්ණතාවය. ඒ ප්‍රකාශ කරන ආකාරය. සුනකයක් තේමයි. සුනකේ අවුරුදු කරන්නේ අපිට අසුර ගණේ ලබා දෙයක් දෙයක් ලබා දෙන්නේ නෙවෙයි. උටුගේ අවශ්‍යතාවයක් තවදන උන්ගේ කාලයක් තියෙනවා යම් යම් ගමන් යන වෙල යනවා කියලා කියන්නේ. ඒක ප්‍රකාශ කරන ආකාරය. ඉතින් අපි මොකටද මේවා අපි අසුබ වශයෙන් දාරගන්නේ? අසුබත් නෑ සුබත් නෑ. ඒක ස්වභාවික දෙයක්. නමුත් අපේ විඥානය අපට ඉඩ දෙන්නේ නෑ එහෙම නිදහසේ බලන්න අපි හදාගත්ත මතිමතාන්තරත් එක්ක මේ බාහිර ශබ්දයේ ගැටෙනවා. බාහිර ශබ්ද බාහ්‍යය ගැටුමක් ඇති කරගන්නවා. දැන් මේ ගැටුම නේද දුක කියලා කියන්නේ. මෙහිදී බාහිර ලෝකයේ ඇති වෙන රූප හෝ ශබ්ද ආදී කාරණා නිසා අපි අපට කැමති විදිහේ මතයක් හදන් ඉන්නකොට හැම විටම අපි ලෝකෙත් එක්ක ගැටෙනවා නේ. ගැටෙනවා විතරක් නෙවෙයි. ඔබ මේ සතාට දොස් කියනවා. ඒ රූපයට දොස් කියනවා. එක්ක රූපය ඇලෙනවා. මෙන්න මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ඔයාගත්තු ධර්මයේ පවතින්නේ. අංගුත්තරණේ කායේ තවත් සූත්‍රයක තියෙනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමා කියලා. පුරිසස්ස කියනවා ප්‍රේමය අපිටවත් නෙමෙයි ස්වේතෝන කෙනෙකුට. කාමයේ කියලා කියන්නේ නේසේ කාමා යානි චිත්‍රානි ලෝකේ ඊළඟ රටබ්බේ තියෙනවා. බාහිර ලෝකේ තියෙන විචිත්‍ර කාමස්තුන් වලදී කාමයක් නැහැ කියලා පෙන්නන්නේ. එහෙනම් කාමය මොකද්ද? අන්නර බාහිර වස්තු හේතු කරන තමන්ගේ චක්ක විඥානයේ, සෝත විඥානයේ ඇති කර ගන්නවා තමන් කැමති අකමැති ලෝභ දේශ මොහ වශයෙන් මතය. මෙන්න සංකල්ප රාගය. සංකල්පයක් ඒක. ඒ සංකල්පයේ කෙටිස් දෙනාට පෞද්ගලිකයි ආවේනිකයි. ඒ නිසා ඒක හදාගත්ත දෙයක්. තේරුම් ගන්න මේ කාරණා. හදාගත්ත දෙයක් කියලා කියන්නේ මම අපි පෙර දිනක උදාහරණයක් පැහැදිලි කළා. මහමග ඔබ ඉදිරියට යම් කෙනෙක් එන විට ඔබ සිව හදිනෙක් හෝ පස් දිනෙක් ඉදිරියට යනවා නම් ඒ මුණ ගැසෙන පුද්ගලයා ගේ ශරීරයෙන් නිකුත් වන ආලෝක කිරණ ඒ පස් දිනාගේ චක්ක විඤ්ඤාණයෙන් හට ගන්නවා. මේ චක්ක ප්‍රසාදයේ චක්ක විඤ්ඤාණය හට ගන්නවා. එතන රූපේ වෙන්නේ ඉදිරියේ තියෙන කෙනාගේ රූපේ නෙමෙයි. ඔබේ අර ඇසි හට ගන්නා ප්‍රතිබිම්බය රූප රූපේ බවටපත් වෙන්නේ. ඒ රූප රූපේ පස් දිනෙක් විඳින්නේ එක ආකාරණේ පස් ආකාරයකට. කෙනෙකුට ලෝභය, කෙනෙකුට ද්වේෂය, කෙනෙකුට ප්‍රසාදය, කෙනෙකුට අකමැත්ත, කෙනෙකුට උපේක්ෂාව. ඒ කිසිවක් බාහිර පුද්ගලයාගෙන තිබුණේ තමන් හදාගත්ත කොටසක තිබුණේ. මෙන්න මේ සංකල්ප රාගය හඳුනා ගන්නට බැරි තාක් කල් මේ පුදු මිනිසා මොකද කරන්නේ? හැම මොහොතකම දිවා රාත්‍රී දෙකේ ලෝකෙත් එක්කලා ගැටුමක් ඇතිකර නිදා ගන්න බැරුව හද විදිනවා. ඒ කියන්නේ බාහියට වඩා දෙ නෙවෙයි අපිට කරන්නේ. දුක දෙය දුක තමයි නතරවන්නේ නැහැ. දුක දෙය අල්ලා ගන්නවා, ඒක ප්‍රතික්ෂේප කරනවා නිසා නැවත විඳින්නේ ඕනකමක් සිත්තුවට අවකාශ කරනවා. ප්‍රතික්ෂේප කිරීමේ ඕනකම ඇලීමේ ඕනකම. මේකට කියනවා ලෝභ මොහ නැත්නම් දේශ මොහ. මේ පිළිබඳව තවත් ටිකක් එහාට යනකොට කල්පනා කරන්න. දැන් අපි කතා කරන්නේ දිට්ඨිය, රකින්න දේ සහ අසන දේ. එහෙමනම් අපිට මේ දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. අප ගමනක් යන සූදානම් වෙනවා. ගමනක් යන සූදානම් වෙනකොට ඉස්සරහින් සුනකයා උගේ කන් දෙක වැලිදසා දානවා. මොකක් හරි කාරණයකට බියවෙන කෙනෙක් සබ්ජෙක්ට් පිට කරනවා. එමත් නැත්නම් ඔබට යම් දෙයක් ගන්න බැරි වෙනවා. මේ සියල්ල සාමාන්‍ය සිදුවීම්. කිසිදු සම්බන්ධයක් නැහැ අපිත් එක්කලා. අපි මෝඩකමට සම්බන්ධ කරගෙන අපේ හිත නරක් කරගන්නවා අසුභවාදී දෙයක් සිද්ධ වුණා බාධාවක් සිද්ධ වුණා කියලා. මේ අපේ විඥානයේ තියෙන දුර්වලකම. ඇයි ඔබට බැරි ඔබ ගමනක් යන්න හදන විට මගට ගියාම ඔබේ කුඩේ හෝ බෑගේ හෝ අමතකුණයි කියලා මතක් වීම අසුභවාදීව බලන්නේ නැතු සුභවාදීව බලන්නේ? ආ මතක් වෙච්ච කොහොමදයි මට මේ අලුතාවු නැතුව යන්න පුළුවන් කියලා හිත හදාන යන්න බැරියයි. ඔබට පුරුදු කරලා නැහැ සංසාර ගමනේ. ඔබ හැම විටම බලන්නේ ඒකෙන් බාධාවක් සිද්ධ වෙනවා කියලා. දැන් මෙතනම අර හිත ඇතුළත තියෙන ආ වූ කලකිරීම ඇවිදින් සිත කලකිරවගෙන තමයි ගමන යන්නේ. ඉතින් ඒ නිසාම සී කල්පනා හොඳ නැහැ කොච්චිට හත්න්න පුළුවන්. වාහනයකට හත්න්න පුළුවන්. ඔබ මෙසේ බාධා සිදු ගමන් සිදු අවස්ථාවේදී ගමන් යනකොට 100%ක්ම ඔබේ ගමන අසාර්ථක වුණයි කියලා සමීක්ෂණය කරලා තියෙනවා. ඕනෑම ගමනක් යනකොට සාර්ථක වෙන්නව අසාර්ථක වෙන්න පුළුවන්. ඒක ඔබ හිතනවාද වුණා හෝ සුනකයා සම්බත ගැනීම හෝ ඔබේ බාධාව කළ දෙයක් කියලා. මෙන්න අපි මේ අහුවෙලා ඉන්න තැන අතීතේ. අපට අපේක්ෂා සහගතව නැත්නම් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ අපේ සිත ඇතුළට සාදාගෙන තිබෙනා වූ මේ මෝඩකම් ටික. මේ සමාජයේ බොහෝ දෙනා තුළ මේක මා දකින්න. නමුත් ඔබට පුළුවනි නම් ඒ අමතක වීම. ඒ අමතක වීමට නම් මතක් වීම සුභාදී දෙයක් වශයෙන් දකින්න. එනම් කිසිදු චකිතයකින් බයකින් තොරව අකසු විදිරට ඇවිදින් බෑගිය හෝ කුඩය හෝ මුදල් පසුම්බිය හෝ අරගෙන බය නැතුව යන්න පුළුවන්. ඒ හැබැයි නිදහස් මනසකින් ජීවත් වෙනා නම් විතරයි. එහෙම නැත්නම් ඔබ එතන ඉඳලාම යන්නේ එතන අරක් කරගන්න. බලන්නකෝ අපට දුටු දේ දුටු පමණින් ඇසූ දේ ඇසූ පමණින් වැටහූ දේ වැටහූ පමණින් දැනගන්න පුළුවන් තමක් තියෙනවා. අපි කල්පිත අසිතේ හදාගත්තා වූ මතිමත අන්තරේ ගැටෙන්නේ මේ සියල්ල අසුබ වශයෙන් බලාගෙන අපි කොතරම් විඳ වෙනවද කියලා. ඒක තේරුම් ගන්න මනාව. ඊළඟට අපි ගන්න ඕන ඊළඟ කාරණා පහ. පිත්ත සුත මුත විඤ්ඤාත. මුත කියනවාද නෙමෙයි තේරෙනවා ඊට පස්සේ නාසයේ දිව කය කියන ඔක්කොම. ඒ තුනම. ඒවටත් මෙහෙම අරමුණු හම්බ වෙනවා. අරමුණු හම්බ වෙනවා අරමුණ හඳුනා ගැනීම සිත අට ගන්නවා මැදි කරන්න දඟලන්න ඕනේ නැහැ ඒකම නැති වෙනවා ඇති උදේ නැති වෙනවා නෝ අප පුතක් ජනාය වශයෙන් කරන්න ඇති උදේ නැති වෙනවා නෙවෙයි ඇති උදේ මාත් ගන්නවා ඇති උදේ බාර ගන්නවා දැන් මෙතන ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරය මේවා හේතුපත්ති සියල්ල ඒවා එකට එකක් ප්‍රත්‍ය වෙනවා ඒකට එකක් ඇති වෙන නැති වෙන දේවා මේ නිසා හට ගන්නා වූ චක්කු විඥානය මේ නිසා හට ගන්නා වූ චෝත විඥානය ඔබේ තිබෙනා වූවේ හඳුනා ගන්නා ස්වභාවය ඔබේ සංකල්ප රාගය විසින් මොකද කරන්නේ නිත්‍ය දෙයක් කොට ගන්නවා නිත්‍ය දෙයක් කොට ගන්නවායි කියලා කියන්නේ ඒ මම කොට ගන්නවා එහෙනම් ඒ මගේ වෙනවා එනම් මේ මගේ ආත්මය වෙනවා. දැන් අසමුල් කොටගෙන ගත්තා වූ රූපය පිළිබඳ සංකාරයේදී ලෝභ මොහ හෝ දේශ මොහ හෝ කාරී කලින් හෝ ගැටීම. ඒ නම් නැති මගේ ආත්මය. දැන් ඔබට පුළුවන් වුණාද දුක දෙදුක් පමණින් අතර වෙන්නට? ඔබේ අතීතයෙන් ඇවිදින් ඔබ වර්තමානයේ බැගෑ හම්බ වෙන වෙලාවට ඔබේ අතීතය විසින් ඔබ මුලාවට පස් කරලා ඔබ ඒකට මාපිය අත් පිටපත් කරලා තවත් ටිකක් ප්‍රසාරය. මේක තේරුම් කරලා දෙන්න පුළුවන් උදාහරණයක් මත මගේ මනසට අත්දැකීමක් වෙලා තියෙනවා මා අත්දැකීමකින් වගේ දැක්ක දෙයක්. මේ අරමුණු රස විඳීම කියන එකේ තියෙන මුලාවට හැගන්න වෙනවා. අරමුණු ගන්න එපා හෝ රස විඳින්න එපා නෙවෙයි කියන්නේ. නමුත් සංකල්ප රාගය කියන්නේ බාහිර රූපයේ ශබ්දයේ ගන්ධයේ රසයේ තියෙන දෙයක් නෙවෙයි. ඒවත් තියෙනවා ලෝකේ අපි ඒවා අඳුනා ගන්නත් අවශ්‍යයි. ඒ දුකපමණින් අසුපමණින් අතර වෙන්නේ කොහොමද කියන එක බාහිරට වදාරනවා. අපටත් ඒක වළංගුයි. මම දුකපමණින් අතර වෙනවන දෙයක් ඔබට පෙන්වන්නම්. අපි ගනිමුකෝ රස පිළිබඳව. රස කියන්නේ දිවට දැනෙන ස්වභාවයක් ප්‍රසාදය. අපට වඩා මම මේක මෙහෙමයි පෙන්වන්නේ. කිසියම් ගෙදරක මාංශ වර්ගයක් ආහාරය සඳහා ගෙනත් මාංශ අනුභව කරලා කටුව ඉසි කරලා දැම්මයි කියලා කියන්න පහට හරි. මේක තනකොළට රැහිලා හෝ නැත්නම් කොතනක හරි තියෙනවා. නමුත් මේකේ මාංශවල ගන්ධය පවතිනවා. සොනකෙකුට මේ මාංශ කටුව අහු වෙනවා. ඔහුට ලොකු සම්පතක් ලැබුණයි කියලා හිතන්නේ. ඒ වගේ කරගෙන ගිහිල්ලා ඌ අද්දක උඩ තියාන මේක හපන්න ගන්නවා. නමුත් මේක තද කටුවක් නිසා තමයි අයින් කරලා තියෙන්නේ. හපන්න බැහැ. හපාන හපාන හපාන යනකොට මොකද වෙන්නේ නෙන්නේ මේක තදකම නිසා ඔහුගේ හක්ක තුවාල වෙනවා. පොඩ්ඩක් තුවාල වුණාම හක්කෙන් ලේන්න ගන්නවා. දැන් සුනසියාට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. සුනසියාට දැනෙනවා දියට ලේ රස. ඌ නැවත නැවතත් හපමින් මේ ලේ රස විඳිනවා. ඌ විඳින්නේ කටුවක තියෙන රසද ඌගේ ලේ රසද? උගිහි ලේවල රස විඳින්න කටුව උදව් වුණා. මස් කටුව. ඒරුණාම මස් කටුවේ තිබුණු රසයක් නැහැ නේද? උගිහි ලේවල රස වගේ තමයි අපි සිතෙන් හදාගත්ත අරමුණක් පිළිබඳව මුලාව. රූපේට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට. බාහිරෙන් හම් වෙන රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ හෝ රසය මස්කටුවක් පමණයි. ඔබ කියන්නේ ඉස්සරහා තියෙන දේ විඳිනවායි කියලා. නමුත් 10 දිනකට 10 ආකාර වෙන්නේ ඉස්සරහා තියෙන දේ උදව්වෙන් ඔබේ සිතේ හටගත්තා වූ චක්කුසෝත ගාන දීවහා විඥාණය දෙයක් කොටගෙන ඒ සංකල්පයක් මවාගෙන තියෙන දෙයක් වශයෙන් මම කොට අරගෙන ඒ සිතවිල්ල තල්මරනවාට නේද සාමය විඳිනවායි කියලා කියන්නේ. අර සුනපියාගේ මස්කටුව උදාහරණෙට ගන්නද ඔබේ සිතින්න උපදවා ගන්න බාහිර ප්‍රසාදයට හමුන අරමුණ උදව්වක් වෙන්නට පුළුවන්. නමුත් ඔබ කීවට විඳින්නේ ඉදිරියේ තියෙන දේ කියලා, ජීවිතයක හෝ සබ්දයක හෝ මිහිරි දේක හෝ අමිරි දේක හෝ ඔබ විඳින්නේ ඉදිරියේ තියෙන දේ නෙවෙයි. ඔබ විඳින්නේ ඔබ හදාගත්ත දෘෂ්ටිය. මේ මිහිරි නම් ඔබට සැප වේදනාව ඔබ අල්ලා ගන්නවා ලෝභ මෝහ වශයෙන්. අපි අමිහිරි නම් ඔබට දුක් වේදනාව ඔබේ ප්‍රතික්ෂේප කරනවා දේශ මෝහ වශයෙන්. දෙකම මම දෙකම සංකල්ප රාගේ. බුදුරජාණන් වහන්සේ ධර්ම වයනිකා සංකප්ප රාගෝ පුරිසස්ස කාමා කාම පුරුෂයන්ට නැත්තම් මිනිසුන්ට කාමයේ කියලා මෙන්න මේ හදාගත්ත සංකල්ප රාගයයි. විචිත්ත වූ ලෝකයක ඇති කාමයක් නැහැ. චිත්තන්ත චිත්‍රාණි තතේව ලෝකේ. ඒ විචිත්‍ර අරමුණු එහෙමම ලෝකේ තියෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට අපෙත් දීරාවෙනි අන්ති ඡන්දති. අන්න මේක තේරුම් ගත්ත ඥානවන්තයින් Taman විහාර අරමුණෙහි තියෙන මුලාව හදා ගන්නවා සම්පූර්ණ. දැන් අපි සසර මුලා වෙනවායි කියලා කියන්නේ එහෙමනම් බාහිර ලෝකයකට රැවටෙන එකද? බාහිර ලෝකයේ උදව්වෙන් අපේ සිතෙහි අපට ආවේනික ලෝකයක් හදාගෙන ඒ සමග ඇලෙන ගැටම එකද? ඒක තේරුම් ගන්න. මේ දොරවල් පහ නිසාම අපි මෙන්න මේ විදිහට සංකල්පයන් හදාගෙන ඒ සංකල්පයන් මම කොටගෙන මගේ කොටගෙන මගේ ආත්මය කොටගෙන අන්න ඒකට තමයි නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්නවයි කියලා කියන්නේ. නිත්‍ය සුඛ ආත්මයෙන් ගන්න අයට දුක දේ සුදු පමණින් නතර වීමක් නැහැ. අසු දේ අසු පමණින් නතර වීමක් නැහැ. වැටහු දේ වැටහු පමණින් නතර වීමක් නැහැ. ඒවා සිතේ අවසාන වන විට යලි ඒවා විඳීමේ සෝ ප්‍රතික්ෂේපීමේ ඕනකම සිට ඇතුළත අවකාශ වෙනවා තන්න අනුසී වශයෙන්. නැවත උපත සඳහා හේතු අවකාශ වෙනවා. එතකොට ඔබ ඒක අවසන් කළේ නෑ සිත ඇතුළත ලෝභ මෝහ ද්වේෂ වශයෙන් දැක්කා. මේ අපි කරන දේ. එතකොට එතන තියෙන දේ මොකක්ද? රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ හෝ රසය විඳිනකොට එතන උපදින ස්කන්ධ පංචකය. ඒක ලෝභ මොහ දේශ මොහ වශයෙන් ගත්තාම ඒකට කියන්නේ උපාදානස්කන්ධය. සංකිටේන පංච උපාදානස්කන්ධ ආදුක්ඛ. පංචස්කන්ධ ආදුක්ඛ නැහැ පතනකවත්. එතකොට තමන්ට බාහිර ලෝකයේ නිදහසේ බලන්න බැරි තමන් විසින් හදාගත්තා වූ අතීතයේ තෙන්පේන නිසා. අපි මේ ගැටෙන්නේ බාහිර ලෝකේ තියෙන දේ සමග නෙමෙයි. බාහිර ලෝකේ තියෙන දේ වර්තමානයේ යමක් සිදු වෙනවා නම් ඒක එලෙසින් සිදු වෙයි. අපි ගැටෙන්නේ හැම විටම අපේ මතය සමග. මේක තේරුම් ගන්න ඕන. අපි හැම විටම ගැටුමක් ඇති කරගන්නේ බාහිර මතය සමග. මාවත උදාහරණයක් ඉදිරිපත් කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ විස්මය ජනක කර්මස්ථාන පිළිබඳව. සමාජය මේවා කොහොම හිතන්නේ වගන්නේ. මට මතක හැටියට සද්ධර්ම රත්නාවලී පුතේ වෙන්නේ මේ කතාවේ තියෙන මේකත් සිද්ධිය. ස්වාමීන් වහන්සේ නමක් පිණිස ගවරිනවා. සමදිය. එදා කාලේ. මලක් කුල්ලක් කරගෙන දීපල නැත්තම් සහල් තුලනවා. ඉතින් කියන්නේ මේ ආල්තන වල කියලා ආන්දරේ හත්ුණයි කියලා. අන්න අපි ආයේ මොඩකම ඒ තරම. මා පෙන්නන්නම් මේ දැක්ක මොකද්ද කියලා. උන්වහන්සේ දකිනවා මේ අම්මගේ අද්දකේ වලලු තියෙනවා. එක අතක තියෙන්නේ ඒක වලල්ලයි. කිසිම සබ්දයක් නැහැ. අනිත් පැත්තේ වලලු දෙකක් තියෙනවා. උන්වහන්සේ දකිනවා මේ වලලු දෙක තමයි ගැටෙන්නේ. මෙන්න විදර්ශනා කර්මස්ථානය. ආය වීතල බලලා කෙනෙක් රහත් වෙන්නේ නැහැ. අපි ලෝකයක් එක්කලා ගැටෙන එක නේද දුක කියන්නේ. වර්තමාන මොහොතේ ඇතෙන් කනින්නා තියෙන බාහිරයෙන් හම් වෙන සිදුවීම් වර්තමානයේ කුමක් හෝ සිදුවී හැකිය නවත්තන්න අපිට බැහැ. නමුත් අපේ සිතේ තියෙනවා ඒ පිළිබඳව මතයක්. අපි ඒ නිසා අසිතන විදිහට සිදු නොවන නිසා ඒ සමග ඇලෙනවා නැත්තම් ගැටෙනවා. විශේෂයෙන් ගැටෙනවා. දැන් සිදුවීම සහ මතය අතර පරතරය මේ තියෙනවා. උදාහරණයක් ගනිමුකෝ. මේ නැත දිසුන සිද්ධිය. බලාපොරොත්තු තමයි දරුවා හිස්සප්පෙන් පාස් වෙන්න ඕන මගේ දෘෂ්ටිය. දරුවා ගෙදර ආවේ භාගපති වල තේන්දලා. දැන් ඇලීමට ඉඳ නැති වුණා ගැටීම හටගත්තා. දැන් ඔහුට ඒ කෞපියන්ට දරුකම අමතක වුණා. ඇඳුම් ටික සා බෑග් එකේ තියෙන ටික දාලා අනේ ඇඳුම් ටික දාලා පාරට ගන්නවා. ඒ දරුවා පාස් වෙන්නත් පුළුවන් පුත් පෙල් වෙන්නත් පුළුවන් පාස් වුණත් ඒ දරුවා පෙල් වුණත් ඒ දරුවා ඊළඟ සාමාන්‍ය පෙළ දක්වා දියුණු කරලා විභාගේ පාස් කරලා දෙනවා ඇරුණාම දරු සෙනෙහසට ඊට වඩා අභියෝග කරන්න පුළුවන් ආදරණීය අම්මතුන් තාත්තා කෙනෙක්. දැන් මේ දරුවාගේ සිද්ධිය වර්තමානයේ සිදු වෙන දේ විභාගේ පාස් වීම හෝ පොල් පෙල් වීම. දැඩිව ගත්ත මතේ මෞඛ්‍යන්නේ ඉතිේ තිබුණ දේ. මේ පරිපරේ නේද ගැටුම ඇති කළ පිටලේ. බලාපොරොත්තු වෙන දෙයක් නැති කලේ. ඒක තමයි සංකල්ප රාගය කියලා කියන්නේ. ඒ නිසා ලෝකේ ඕනෑම දෙයක් සිදු විය හැකි. අපිට අපේ සිතෙහි මතයක් තියෙනවා නම් ඒ තමයි ගැටෙන්න. ගැටෙන්නා සහ ගැටෙන දේ ගැටෙනවා. අර වලංගුක සංකේතවත් කරන්නේ මෙන්න මේක. මමයි මගේ මතයයි. තනිවම සංකේතවත් කරන්නේ මම මට මතයක් නැත්තම් අතීතයෙන් ගත්ත දෘෂ්ටියක් නැත්තම් මට හම් වෙන්නේ වර්තමානයේ විතරයි. ඒක ලැබෙන විදිහට සැප වෙන්න පුළුවන් දුක් වෙන්න හෝ උපේක්ෂා වෙන්න සිදු වෙන විදිහක් උපේක්ෂා ගත දරා ගන්න පුළුවන්. මේ නිසා තේරුම් ගන්න මේ සමාජයේ හැම දිනකම මේ ලෝකෙ ගැටුම් නැති කරන්නේ බාහිර ලෝකෙ සිද්ධ වෙන සිදුවීම් නෙමෙයි. වලලු දෙක මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන තව කාරණයක් තියෙනවා. යමෙක් කැලේට ගිහිල්ලා තනියෙන් හිටියට හුදකලා වුණා වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඔහු තමන්ගේ අරමුණෙහි තෘෂ්ණාව සමග වාසය කරනවා නම් දෙන්නෙක් එක්කලා වාසය කරන උත්තරීතර හුදකලා වෙන්නේ නැහැ ඒක. ඒකට අපි හැම විටම මේ මම තමයි තෘෂ්ණාව සමග වාසය කරනකොට දවල් පෑදී තනියෙන් හිටියත් ඉන්නේ මහ විශාල ගැටමක්. අර සයන් ඒකකෝ කියන එකෙන් පෙන්නන්නේ උත්තරීතර හුදකලාව කියලා පෙන්නන්නේ. තනිවලල්ලෙන් පෙන්නන්නේ මම නම් වූ මතේ නැත්නම් ගැටෙන්නේ කායකද ඇලෙන්නේ කායකද මෙන්න භාවනා කළ යුතු තැන තමන් වරද්දාගත්ත ටික අයින් කර ගැනීම සඳහා වරද්දාගත්තේ කොහොමද මේ දේවල් මම මගේ ආත්ම කොට අරගෙන අවකාශ දෙවීම ආය මම මගේ ආත්ම කොට නොගෙන නිමා කරන්න ඕන වර්තමානයේදී එනිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංකල්ප පංචකයේ සංකාර ස්කන්ධයේ තියෙන දේවල් මම මගේ ආත්මයකට ගත්තා මේකට කියනවා නිත්‍ය සුඛ ආත්ම කියලා. ඒ බුදුන් වදාළ ධර්මය නෙවෙයි. බුදුන් තේරුම් ගත්ත නිත්‍ය සුඛ ආත්මකට ගන්නා තාක්කල් වර්තමානයේ ඉඳලා අතීතයට තියලා අතීතයෙන් අරන් නැවත නැවතත් කර ගමන යනවා. කෙලවරක් වෙන්නේ නැහැ. අපුඤ්ඤාදි සංකාරයේ මමකට මගේකට ගත්තා ලෝභ මොහ දේශ මොහ වශයෙන්. පුණ්‍යාවි සංකාරයේ මම කොට මගේකට ගත්තත් ලෝභ මොහ දේශ මොහ වශයෙන්. ආනිජ්ජාදි සංකාරයේ තියෙන රූපී අරූපී ධානය මම කොට ගත්තත් එතනත් සියුම් වශයෙන් ගත්තල මොහ වශයෙන්. ලෝභ මොහ වශයෙන්. මේ එල්ම සිදු වෙනවා. එතන පුතඥ කිසිම කෙනෙකුට මේ දුතු දේ දුතු පමණින් ඇසූ දේ ඇසූ පමණින් වැටහූ දේ වැටහූ පමණින් නතර වීමේ හැකියාවක් නැහැ. යල්ලෝ තමන්ගේ මතයන්ට අනුව පරිපරාවර්තනය කරගන්නේ නැවත හේතු කියලා තමයි නිමා වෙන්නේ. එතකොට ස්වභාවයෙන්ම අනිත්‍ය උදේ නිත්‍යකට ගත්ත බුද්ධලයාට නැතිවන විට දුක්ඛ දෝමනස් උපායයන් හට ගන්නවා. නමුත් හට ගන්නදී ඇති වෙන නැති වෙන බව ස්වභාවිකත්වයේ බව තේරුම් ගන්න බුද්ධලයාට එතකොට නැති වෙන්නේ නුවණින් දැකලා. අල්ලා ගැනීමකින් තොරව අල්ලාගත්තේ නැත්නම් සිදුවෙන දේ තමයි අනිත්‍ය. ඒ අනිත්‍ය කියන්නේ මම නෙවෙයි දුක්ඛ කියන්නේ මගේ නෙවෙයි අනාත්ම කියන්නේ එහෙනම් ඒ ආරම්භනේ මගේ ආත්මේ නෙවෙයි ජීවිතේ නෙවෙයි මේ තමයි නොදන්නා කාලයේ ක්‍රෑෂ් කරගත්තා වූ උපන් අකුසල වර්තමානයේ තරගන දුරු කරගන්නා වූ ආකාරය. ඒ වගේම වර්තමානයේ යථාර්ථය දැකීමෙන් නූපන් අකුසල නූපදවා ගන්නා වූ ආකාරය. දැන් බාහිය ප්‍රදාලි මෙන්න මේ දේ ඔබට ඇතර තමක් නාසික යම් දෙයක් හම්බ වෙයි. ඒ හේතුඵල වශයෙන් දකින්න. ඒ පිළිබඳ ඔබට කිසිම සැප දුක් උපේක්ෂා මතයක් තියෙන්න ඕනේ නැහැ. ඇතුළට කිසිවක් ගන්න එපා ලෝභ මොහ දේශ මොහ වශයෙන්. එහෙනම් එහෙම ගන්න නැත්නම් සිදු වෙන්නේ මොකද්ද? ඇති වුණ දේ නැති වෙන එක. ගත්තාම නෙමෙයි දුක හේතු ඔක්කොම ඉතුරු වෙන්නේ. සංහව උපාදාන වශයෙන්. ගත්තේ නැත්නම් ඇති වුණ දේ නැති වෙනවා. ඒක තමයි ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මේක තියෙන. මේ විත්ති විත්මත්සම් භවිෂ්‍යතු තේමතුමත්සම් භවිෂ්‍ය කියන එකේ තියෙන ධර්මයේයි. ඒ ධර්මයේ බාහිර දෙයක් නෙමෙයි අදාළ වෙන්නේ. මේ ලෝකේ තනසීම හොයන, ලෝකෝත්තර තනසීම හොයන ඕනෑ කෙනෙකුට දිහි පැවිදි ස්ත්‍රීපුරුෂ ભેදයන්තරව මේ ධර්මයේ භාවිතා කළ හැකියි. අර ලෝක ස්වභාවයේ සමග ගැටෙන්නේ කවුද? Taman හදාගත්ත මතයේවත් මම. ඒ මම යනු සිතේ පවතිනා වූ ඒ ආරම්මණය තුළ ඇලීමක් ගැටීමක් කරනවම පවතින දෙයක් නෙවෙයි. ඒකේ බලන තාත්තල ඔබට දුටුදේ දුටු වශයෙන් බලන්න පුළුවන් කමක් නැහැ. ඇසුදේ ඇසු කමෙන් බලන්න පුළුවන් කමක් නැහැ. ඒවා සමග ඔබේ අතීත විඥානය විසින් නිරත කරලා තියෙන සියලුම කුණු කන්දල් මෙතෙන්ට අරගන්න. අවමංගල උත්සවවලදී එහෙම නැත්නම් ඔය වගේ ඔය ඇතිවෙනා වූ බාහිර සංකේතාත්මක සිද්ධියකදී මුණෙක් ගැනීම නරියෙක් වූකීම වගේ මේ අතුල අපි දකිනවා සමාජීය මුලා වෙලා ඉන්න තරම. හදාගත්ත මුලාවන් ටික. ඔබට නිදහසේ ඉන්න දෙන්නේ නැත්නම් ඔබ විසින් හදාගත්ත මුලාවන් ටික නේ. ඔබ ගැටෙන්නේ ඔබේ අතේ වලුල් දෙකක් තියෙන නිසා. අර උදාහරණයක් ගත්තාම. තමාසා තමාදරණ මතේ. මතේ කනුව සිද්ධ වෙන්න ඕන ලෝකේ ඒකට එහෙම කැමති නැත්නම් අපිට ඔබගේ සමහ හට ගන්නවා. අපට මතයක් හේවත් මම කියන මුලාවක් නැත්නම් සිදුවීම තනිවලල්ල. එතන මම නැහැ දෙන්නේ නැහැ. ස්කන්ධ පංචකය අප ගන්නවා. ඒක නැති වෙනවා. සිදුවීමට මොන දෙන අවශ්‍ය ප්‍රතික්‍රියාවන් ලෝක මූලිකව දේශ මූලිකව දක්වන්න අවශ්‍ය නැහැ. වර්තමාන ජීවත් වෙන්න පුළුවන්. බලන්නකෝ බාහියතනේ ඉන්ද්‍රිය පහක හම් වෙන අරමුණු මම කොට මගේ කොට මගේ ආත්මය කොට අරගෙන ඇතුළට තියන්නේ නැත්නම් එතන සිදුවන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය නම් වූ ධර්මයේ බව නැවේද මේ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ බුදුන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කරන ඊළඟ පාඩයක් මම ඔබට කියන්නම්. යතෝචකෝතේ බාහිය නිත්‍ය විත්තමත්තම් භවිෂ්‍යති සුතේතමත්තම් භවිෂ්‍යති මතේ මතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. තතෝත්සං බාහිය නතේන බාහිය එනම් ඔබ එතන නැහැ. සතෝත්සං බාහිය නැතේන සතෝත්සං බාහිය නැතත්ත. එහෙනම් බාහිය එහෙම ගන්න නැත්නම් ඔබ එතනත් නැහැ. සතෝත්සං බාහිය නැතත්ත ඔබ එතන නැත්නම් සතෝත්සං බාහිය මේ විද මේ හැම හොරම්. ඒකෙන් පෙන්වන්නේ මෙතනත් නැහැ එතනත් නැහැ. එකයිලවත් නොවේ නෙලවත් තරේ කියන එහෙත් නොවේ මෙහෙත් නොවේ හේතරක අතරත් නොවේ න උභයම අන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්සාති අන්න ඒක තමයි දුක් කෙලවර කියන්නේ අන්තෝ දුක්ඛස්සාති දුක් කෙලවර දැන් දුක් කෙලවර ගන්න මොකද කරන්නේ මෙසේ ඔබ වර්තමාණයට මොහොන දෙන්නේ නම් ඒවා ඔබ හිත ඇතුළට ගන්නෙ නැත්නම් ඔබ ඒවා ඇති තැන කායේ උපදින්නේ නැහැ. ඒ එළවද නොවේ නෙළවද නොවේ දෙකට අතරත් නොවේ දුක් කෙලවර නම් කියයි කියලා තමයි සාමාන්‍යයෙන් පොතේ ඉන්නක තියෙන සමහර පොත්වල උපුටා දක්වන තැන් වල. දැන් ඉතින් දුක් කොතනද? බාහිර ලෝකයේ ඔබට හම් වෙන අටලෝදහම බාහිර සාකාරණාද ලෝකෙ සිදුවීම නැහැ. මේවා සමග ගැටෙන ඔබ ඔබේ අතීතයේ මම බාහිර ආධාරන අතීතේ ගන්න එපා අතීතේක තියන්න එපා. අතීතයේ තියපු අපපත් ජනවාසයෙන් අපි දැන් කියලා තියෙන හැටර තමයි යෝජකුග්ගේ සමාජිස්ත්‍රා කියලා කියන්නේ. ඒක තවත් ධාතාවක්. පත්‍යසෝ නපමජිතී කියන්නේ තේරුම් ගත්ත බුද්ධලේ වර්තමානයේදී ආයාපහු තියන්නේ නැහැ. පියාගත් දේවල් වර්තමානයේ නැවිත පිළියෙන් භාවිත කරලා පිළියෙන් භාවිත කරලා අනිදුකානාත්මයෙන් බැලිම තුල අනිස්සිරිය යනවා. බැලි යනවා. යලි හේතුවක් දුකට හේතුවක් ඉතුරු නොවන ආකාරයෙන් විමා වෙනවා. ස්කන්ධ උපාදාන සුසුන් වෙනවා. ස්කන්ධ පංචයන් බවට පත් වෙනවා. සූත්‍ර 8000ක් දේශනා කළා. කොයි ආකාරයෙන් පැහැදිලි කළා. බලන්න බුදුරජාණන් වහන්සේ බාහියට මොනම අභිධාර්මික වචනයක්වත් නැතුව මොනම වෙනත් කාරණයක්වත් නැතිව තමා තේරුම් ගත්ත දේ සරලාකාරයෙන් පැහැදිලි කර සිටියා. බාහියට තේරුම් ගන්න පුළුවන් මට්ටමක හිටියා. ඒ නිසා බාහියට තේරුම් ගත්තා. ඉන්හාට සිදුවන සිදුවීම් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපිට ධර්මයයි අවශ්‍ය වෙන්නේ මේ කතාවේ. බාහිය කියපු ආකාරයෙන් බාහිය මේක පිළිගගෙන බුදුජාන මහත් වැඩියා බාහිය පසුබිලාවක වේදනක් කරනලා මේ යා. බාහිය නරණයි කියලා බුදුජාන මහත් අර්ථාගත සම් බාහිය සත්‍ය අවබෝධ කර අනාගාමී ළමයේදී කියලා තමයි ඔබේ ශ්‍රාවකෙක් කියලා පැහැදිලි කරන බුදුජාන මහත් කිව්වොත්. මාව විසිරටපත් වෙන්නේ නැහැ මම තේරුම් ගත්තා. බාහිය පිරුණා වැඩියා කියලා කියනවා. එහෙම ශනිකව නම් සිදුවෙනවද කියන එක පිළිබඳව මට විමතියක් තියෙනවා. නමුත් මේක හදන්න පුළුවන්. අපි සංසාර ගමනේ බොහෝසේ හදාගත්ත මොඩකම් ටිකක් තියෙනවා. මේව වර්තමානයේ සමග අපි ගැටෙනවා. ඒ ගැටෙන්නේ අපේ සංකල්ප රාගය, අපේ අතීතය නිසා. ඒක දැකීම තුළින් අල්ලගන්න නැත්නම් සිදුවෙන දේ අනිත්‍ය. ඒකට කියනවා භාවනා කරනවායි කියලා. වර්තමාන මොහොතේ මේ අතපනනා සිදුවෝකයි කියන පහෙන්. මෙසේ දැකලා දැකලා. මේවට අහු නොවන එකට කියනවා ඉන්ද්‍රිය භාවනාව කියලා, ඉන්ද්‍රිය භාවනා කියලා වෙනම සූත්‍රයකට කියනවා. එහෙමනම් ඒ බාහියට වදාළ ධර්මයේ ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබත් බාහිය කෙනෙක් වෙන්නේ. දාරු සියදී කෙනෙක් වුණාට කමක් නැහැ. ඔබටත් ඔය කියන කාරණේමයි වළංගු වෙන්නේ. එතකොට ඔබට මින් ඉදිරියට පුළුවන් කමක් තියෙනවා අද්ද. දුටු දේ, ඇසු දේ, වැටහු දේ මේ දොරවල් පහට හම් වෙන දේ ඒ මොහොතේ හමාර කරන්න. අල්ලා ගන්න නැත්නම් සිදුවෙන දේට තමයි අනිත්‍ය කියලා. ඒ සබ්බේ සංඛාර අනිත්‍යති අදාපඤ්ඤාය පස්සති කියන්නේ මොනවාකට? රූප වේදනා සංඥා සංකාර කියන සංකාර ස්කන්ධයට හට ගන්නා සියලු සංස්කාරයන් ඒ පුණ්‍යෝ අපුණ්‍යෝ අනිත්‍යයි. මම නොවේ අනිත්‍යයි කියලා. නිට්ටයයි කියන්නේ මම. අල්ලා ගත්තොත් මම වෙන්නේ අල්ලා ගත්තේ නැත්නම් ඒකක්වත් මම වන්නේ. එහෙනම් ඒ මගෙත් නොවේ. එතනමයි යායි. එනං ඒ මගේ ආත්මයක් නෙවෙයි කොනෑම සංඛාරයක්. ඇතිවි නැති වෙන ආරම්මණයන් මමකට මගේකට මගේ ආත්මයකට ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිසි විටක ඉඩක් නැහැ ධර්ම මාර්ගය අනායට. එසේනම් මේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා දාලා තිබෙනවා. මේ ප්‍රතිපදාව තේරුම් ගැනීමයි අපිට කරන්න ඕන. ඔබ පොතපත කියවෙනවා. බාහිරට මෙහෙම කිව්වයි කියලා සමහර අය කියනවා මම අහලා තියෙනවා. නමුත් ඔබට පුළුවනිද මේ සංකල්ප රාගය හටගන්න හැටි තේරුම් ගන්න? තේරුම් ගන්න පුළුවන් තරම් තමයි ඔබට ධර්මයේ තේරෙනවයි කියලා කියන්නේ. එතන ගැටීම හේවත් දුක හටගන්නේ මේ ද්විත්වය. මේ ද්විත්වයේ බාහිර සාධකී අපිට කිසි විදිහකට ඉවත් කළ නොහැකි ඒවත් සත්‍ය තමයි. දුක හට ගන්නා වූ ප්‍රධාන සාධකයේ තමයි තමා දරන මතේවත් විච්චිය. ඒකට තමයි සක්කාය විච්චිය කියලා කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකය මම කොට මගේ ආත්මයකට ගැනීම සක්කාය විච්චිය. විච්චිය තමයි ලෝක සමග ගැටුම් ඇති කරන්නේ අපට මේ දුක් ගන්නෙ. නිසා විච්චිය අපට විච්‍යක් වශයෙන් ගන්න නැති වෙන්න පුළුවන් නම් අනිත් නම් විච්‍යක් වෙන්නේ නැහැ නිත්‍යකට ගැනීම විච්‍ය වෙන්නේ. නිත්‍යකට ගැනීමයි මම වෙන්නේ. අනිත් නම් මම වන්නේ නැහැ. එහෙනම් සසර ගමනේ හෝ මේ ජීවිතයේ මෙසේ දෘෂ්ටිගතකෝ බෙදපු කරගත්තා වූ යම් තාක් ප්‍රමාණයක් කියන්න පුළුවන් දෘෂ්ටිගතක කියලා කියනවා ඒක. විෂාකාර මිත්‍ය අදෘෂ්ටි කියලා කියනවා. ඒක මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගැනීමෙන් තමයි ඉසේ හටගත්තේ. උපන්න අකුසල් හටගන්නේ හරි නූපන්න අකුසල් හටගන්නේ හරි උපන්න අකුසල් දුරවන්නේ නැත්තේ හරි බුදුරජාණන් වහන්සේ වදාරනවා ආසහු ඒ මම නොවේ ඒ මමගේ නොවේ ඒ මගේ ආත්මය නොවේ ඒ ඇසට පෙනෙන දේ හෝ කනට ඇහෙන දේ හෝ දියට දැනෙන දේ හෝ තවත් ප්‍රියා අප්‍රියා ආදී කොට ඇති වර්තමාන මාසිය ඔබ ලබන්නා වූ ආරම්මණය. එසේ දැකීමෙන් තණ්හා අනුසේත හේතු ඉතුරු නොවි නැති වෙනවා. වර්තමානයේ දකින්න එක අදන්නා අනුසයක් තිබේ නම් ඒ වර්තමානයේ තියෙනවා. සංවන්න පුළුවන් කමක් නැහැ. නමුත් දැක්කොත් ආපහු අවකාශ නොවි නැති වෙනකොට මොකද වෙන්නේ? ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය වෙනවා. තණ්හා අනුසය නූතන කුසල් උපදින්නේ නැහැ. ඉන් පසු උපන්න කුසලයක් දැකීම තුළ සේවි යනවා. මෙන්න කෙනෙක් තේරුම් ගත යුතු තමන්ගේ දුකට හේතු තමන් ළඟ තියෙන දුකට හේතු ඉවත් කිරීම සඳහා වර්තමානයේ භාවිතා කළ යුතු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම න්‍යායය. මේ ධර්ම න්‍යායය භාවිතා කරන්නට නැවත නැවතත් ධර්ම ශ්‍රවණයට තේරුම් ගන්න උත්සාහ කරන්න. බාහිය ගිහියෙක් වගේම මෙහි පැවිදි ස්ත්‍රී පුරුෂ රසම්මරයක් නැහැ. මේකට කියනවා පංචස්කන්ධය අනාත්මය දකින්නයි කියලා සාරාංශ වචනයක් කියනවා නම්. බුදුන් වහන්සේ ලොවට හෙළිකල දුක් නිවන එකම ධම පංචස්කන්ධය අනාත්මයයි. පංචස්කන්ධයේ නිර්වෘත තේරුමගෙන පංචස්කන්ධයේ නිත්‍ය සුඛාත්මකට ගැනීමෙන් පංචස්කන්ධයේ හැදෙන බව තේරුම් අරගෙන ඒ නිසා මිනිසා දුකටපත් වෙන බව තේරුම් අරගෙන වෙච්ච දුකින් අත්මෙලීම සඳහා යලිවතාවක් මේකට කියනවා වීරිය කියලා තව කොටස මේක දකින්න වීර්යය කරන්න ඕන. එනත් අවස්ථාවකේ වචන හතරම සම්මක්ඛ සම්්‍යක්ඛ දාන කියන වචනයට දෙන කාරණා හතරක් වෙන්නලා තියෙනවා. සතර සම්්‍යක්ඛ දාන වීර්යෙමනේ සම්මක්ඛ දාන කියලා තව හතරක් තියෙනවා. මේ සිද්ධියේදී අපි වාවිතා කළ යුතු. ඒ භාවිතයට ගන්න. ඒක ඔබ ඔබේ ගුරුවරයා වෙනවා. ඔබට ඔබේ සරණ ඇති කරගත්තා වෙනවා. ඔබ ඔබ දිවයිනක් කරගත්තා වෙනවා. අත්ථ දීපා වික්‍රේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ මම උපුටා දක්වන්නම් අත් දීපා උත්‍රේ. ඔබ ඔබට දිවයිනක් වන්න කවුරු සරණ යන්නේපා. අත්ථ දීපා වික්‍රේ විහෙරත ධම්ම දීපා වික්‍ර ධර්මයේ සරණ යන්න තව කවුරු සරණ යන්නේපා. ඔය සරණ ආයේ ධර්මයේ තමයි අනිදුක්ඛානාත්මය. ඒක උදවචන. එතනම් අපි තවත් දවසක මොන ගැසෙමු. තවත් ධර්ම දේශනාවක්. ඔබ හැම දිනාට විශේෂ ධර්මස්වණේ කරන ඔබ හැම දිනාට දහම් ඇට පාදාගෙන මෙලොව වශයෙන් අසරණ වී මේ දුකින් ගැලවී මඟ පයා ගන්න බැරුව මං මුලාවින් ඔබ හැම දිනාට මේ මඟ හෙළිතර හෙළිතර ගැනීමට සංසාර ගමනේ 16 එකේ සුවේවත් ලෞකික සුවේ වෙනුවට 16 15 සුවේවත් විඳින්නා නැති මුලාව නැති ලෝක උත්තර සුවේට අවතීර්ණ වීමට මෙම ධර්මානුශාසනාවන් උපනිශ්‍රේවා හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනය කරමින් සම්මාන ශාස්ත්‍රණාව සමාප්ත කරන ලබනවා. සෑම දිනකටම සිරුවන් සරණයි. හිම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.